राजा मन्ये दकुन कुने बहिने सुमन सिरी मन्ये कुतुर कुने बहिने सिल्लम्मा नंगे दकुन कुने बहिने सिने हिलता සිටියත් ඉපැතුණු මිය යන බිම එක නේතෝ ඒ බිම එක් මී සුරකින යුතුකම අප සතු නේදෝ කුතුරු කොනේ නුඹහි නැහෙන් නද රාජා මල්ලේ දකුණු කොනේ නුඹහි නැහෙන් සුමන සිරේ මල්ලේ කුතුරු කොනේ දුඹහි නැහෙන් සෙල්ලම්මා නංගියේ දකුණු කොනේ දුඹහි නැහෙන් සෙනෙහෙ ලතා දරු කලසේ නැහි ඉන්නයි සැමදා ලෙතු අමුවට හඳුලැල්ලක් ලං නොව වන්නයි කිසිදා උතුරු කොනේ නුඹහි නැයෙන් නද රාජා මල්ලේ දකුණු කොනේ නුඹහි නැයෙන් සුමන සිරේ ආනම්